නමෝ තස්ස භගවතු හරහතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ චතුරාර්ය සත්‍ය තුළ ආර්ය දුක ගැන තමයි අද අපි විශේෂයෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ ආර්ය දුක කියන්නේ? මොකද්ද මේ අනාර්ය දුක කියන්නේ? පැවැත්මට යන මිනිස්සු ගොඩාක් කටිය දුක් විඳිනවා. ඉපදීමට පංචකාමයන් එක්ක පෝෂණය වෙන සියලුම සත්වයෝ දුක් විඳිනවා. ඒ පෘථුජන පැවැත්මේ ඉන්න පංචකාමයේ තුල ඉන්න හය විඳින දුකට අපි කියනවා අනාර්ය දුකේයි කියලා. රාත් වෙනකම් අනාගාමි වෙච්ච රාත් මාර්ගයේ යන කෙනා වෙනකම්ම ආර්ය වරු දුක් විඳිනවා. ඒකට අපි කියනවා ආර්ය දුකේයි කියලා. අද අපි හැමෝම මාර්ගයේ වඩනවා. අපි සම්මාවේ මේ මාර්ගයේ තුල වැඩ සිටිනවා. යම් යම් අවබෝධයන් අපි තුල පවතිනවා. ඒ නිසා අපට අනාර්ය දුකේට වඩා ආර්ය දුකේ පිළිබඳව අවබෝධය තමයි විශේෂයෙන් අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒ නිසා අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ආර්ය දුක කියන්නේ කුමක්ද කියන එක. චතුරාර්ය සත්‍ය තුළ ආර්ය සත්‍ය හතරේ තියෙන ආර්ය දුක්ඛ සත්‍ය. මේ දුක නිර්මාණය වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව සෑම ආර්ය ශ්‍රාවකයෙක්ම විශේෂයෙන් දැනගත යුතුයි. ආර්යවරු මාර්ගයක් වඩනවා. කුමක්ද වඩන මාර්ගය? සතර සතිපට්ඨානය. එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. එහෙම නැත්නම් පටිච්ච සමුප්පාදය. එහෙම නැත්නම් හේතුඵල ධම. කුමක්කෝ මාර්ගයක් තමන් වඩනකොට ඒ වඩන මාර්ගය තුල නොදැනුවත්වම පැවත්මක් ඇදෙනවා. එයා ඒ මාර්ගය තුල තාපසයක් පවතිනවා. ඒ පැවත්ම තුල අන්න ඒ ආර්ය දුක නිර්මාණය වෙනවා. ඒ පැවත්ම තුල නිර්මාණය වෙන ආර්ය දුක ඒ ආර්ය ශ්‍රාවකයාට එහෙම නැත්නම් ඒ තාපසයාට විඳින්න සිද්ධ වෙනවා. ඒ ආර්ය දුක අද අපේ ජීවිතවලත් අපේ කමඨාන්වලත් පවතිනවා වෙන්නට පුළුවන්. අපි වඩන මාර්ගය තුල පැවත්මෙන් ආර්ය දුක නිර්මාණය වෙනවා. අපි තුල යම් යම් බලාපොරොත්තු ඇති වෙනකොට ඒ බලාපොරොත්තු තුලින් අර දුක අපි ළඟට පැමිණෙනවා. මේ සෑම නාම රූපයක්ම අනිත්‍ය වෙන ධර්මතාවය තුළ ඒ දුක අපට දැනෙන්න පටන් ගන්නවා. ඇයි? අපි ආර්ය පැවැත්මක් අදාගත්තාම අපේ කමඨාන තුළ පැවැත්මක් ඇදුනාම ඒ පැවැත්ම තුළින් දුකක් නිර්මාණය වෙනවා. පැවැත්ම තමයි දුක. සසරේ පැවැත්ම දුකයි. එහෙනම් ආර්ය ජීවිතය තුළ කමඨාන තුළ පැවැත්මක් ඇති වෙනවායි කියලා කියන්නේ ඒකාන්ත වශයෙන්ම එයා තුළ දුකක් නිර්මාණය වෙනවා. ඒ පැවැත්ම තුල යා බලාපොරොත්තු ඇති කරගන්නවා. මං සෝතාපන්න වෙනවා, මං සකෘදාගාමි වෙනවා, මං අනාගාමි වෙනවා, මං අකනිටා බඹලොවට මං යනවා, තෞතිසාවට යනවා, මං සුගතිගාමි වෙනවා, මං මෛසාක්‍ය දෙවියෙක් වෙනවා, මං නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පානවා, ඉර්ධිමත් රාකයෙක් වෙනවායි කියලා යා බලාපොරොත්තු වදනවා. ඒ බලාපොරොත්තුෙන් අර නිර්මාණය වෙච්ච දුක අපි ළඟට පැමිණෙන්න පටන් ගන්නවා. හැබැයි ඒ අදාගත්ත බලාපොරොත්තු එකක්වත් පවතින්නේ නැහැ. අවබෝධය වැඩි වෙන්න බලාපොරොත්තු බිඳ වැටෙනවා. මාර්ගයේ කෙලෙස් දුරු වෙන්න අර බලාපොරොත්තු අපිව අත්හැරලා යනවා, අහිමි වෙනවා. දැන් අනිත්‍ය ධර්මතාවය තුළින් අර කින දුක දැනෙන්න පටන් ගන්නවා. ආර්ය කමඨාන තුල ආර්ය පැවැත්ම තුලින් දුක නිර්මාණය වෙනවා. බලාපොරොත්තු තුලින් ඒ දුක පැමිණෙනවා. ලෝකේ කිසිම දෙයක් ස්ථිර වශයෙන් පවතින්නේ නැති නිසා ඒ අනිත්‍ය ධර්මතාවය තුලින් දුක දැනෙන්න පටන් ගන්නවා. සෝතාපන්න කෙනා, සකෘදාගාමි කෙනා, අනාගාමි කෙනා, පුදුජන කෙනා කියන ඒ ආර්ය කෙනා තුල ඒ තාපසයා තුල පවතින ඒ අවිද්‍යාවේ තරමට අනුව ඒ ප්‍රතිසතියට අනුව ඒ දුක හුරුම වෙන්න පටන් ගන්නවා. ආර්ය මාර්ගයේ ගමන් කරන පුදුජන ස්වභාවයෙන් ඉන්න කෙනාට ඒ දුක විශාලයෙන් හුරුම වෙනවා. සම්මාදිට්ඨියෙන් සෝතාපන්නෙන් ඉන්න කෙනා කම්පා වුණාට එයා තමන්ගේ හිත බොහොම ඉක්මනට ඉර බහින්න කලින් හදාගෙන නිවැරදි වෙලා ඒ දුක අවමෙන් හුරුම කරගන්නවා. සකෘදාගාමි කෙනා ඒ දුක පැමිණිච්ච ගමන්ම පැමිණිච්ච බව දැනගෙන නිවැරදි කරගෙන ඒ දුක අහිමි කරගන්නවා. අනාගාමි කෙනා දුක පැමිණෙනකොටම ඒ පැමිණෙන දුක ඒ මොහොතෙම ඒ පවතිනකොටම ඒක නිරෝධ කරගෙන නිදාස්සන වෙලා ඒක අහිමි කරගන්නවා. රාතන් වහන්සේ කිසිම දුකක් ස්පර්ශ කරන්නේ නැහැ. ඒ දුක වෙනමම දකිනවා. දැන් බලන්න දුක උරුම වෙන්නේත් අපි තුල පවතින අවිද්‍යාවේ ප්‍රතිසකයට අනුව. පුදුජන කෙනා තරම් දුක් විඳින්නේ නැහැ, දුක උරුම කරගන්නේ නැහැ සෝතාපන්න කෙනා. සෝතාපන්න කෙනා තරම් දුක උරුම කරගන්නේ නැහැ සකෘදාගාමි කෙනා. සකෘදාගාමි කෙනා තරම් දුක උරුම කරගන්නේ අනාගාමි කෙනා. අනාගාමි කෙනා විඳින කිසිම දුකක් රාතන් වහන්සේ විඳින්නේ නැහැ. උන්වහන්සේ දුකෙන් නිදහස් වෙලා දුක හත්තරලා. එනම් මේ චතුරාර්ය සත්‍ය තුල මේ දුක කින ආර්ය දුක විශේෂ කාරණාවක් අද අපේ මාර්ගයට කමඨානට අද අපේ මාර්ගය තුල පැවැත්මක් ඇති වෙලා නැද්ද? අපේ භාවනාව තුල අපි පැවැත්මක් අදලා නැද්ද? අද අපි භාවනා කරනවා, කමඨාන් වඩනවා, සතර ඉරියව්වෙන් අපි විශාලයෙන් නිදි විරාගෙන අපි විශාල වේසක් දරනවා. මොකද්ද මේ වේස තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ? උදේට පැයක් භාවනා කරන්නට ඕනේ, දවල්ට පැයක් භාවනා කරන්නට ඕනේ, අවසට පැයක් කරන්නට ඕනේ, රාත්‍රියට පැයක් කරන්නට ඕනේ, මධ්‍යම රාත්‍රියේ පැයක් එකමාරක් භාවනා වෙන්න ඕනේ, මේ විදිහට පැය පාක අයක භාවනා කරන්න ඕනේ කියනක නඩත්තු කරන්නේ නැද්ද? ඇයි මම මෙච්චර භාවනා කරලා රාත්තුන් නැත්තේ? ඇයි මෙච්චර භාවනා කරලා කෙලස් නිරෝධ වෙන්නේ නැත්තේ? මෙච්චර භාවනා කරලා තාම ආශ්‍රව දුර්වලා නැහනේ. මේ කෙලෙස් එකක්වත් විරමණය වෙලා නැහනේ. නිදහස් වෙලා නැහනේ, ඈත් වෙලා නැහනේ. මොකද්ද මේකට හේතුව? ඒක නිවැරදි කරන්නේ. මේක 12 වෙනකොට අර ගී කට්ටිය කැමට යනවා වාගේ, 6ට කැමට යනවා වාගේ, 8ට නිින්දට යනවා වාගේ, මේක කාලසටහනක් වෙලා. අපේ භාවනාව කාලසටහනට වැඩ කරනවා නම් ඒක තුල පැවැත්මක් ඇති වෙලා නැද්ද? අපේ කමඨාන තුල පැවැත්මක් ඇති වෙලා නැද්ද? දැන් අපට තියෙන නිරෝධ සමාපatti ප්‍රශ්න නෙමෙයි, මේක නඩත්තු කරන්න ඕනේ. මේක භාවනා පැය, මේක කමඨාන් පැය, මේක සක්මන් පැය. දැන් ඒක කරන්නේ නිරෝධයට නෙමෙයි, පැවැත්මට. මෙන්න මේ පැවැත්ම තුල අපි නොදැනුවත්ව ආර්ය දුකක් ඇති වෙනවා. එහෙම දුකක් නිර්මාණය වෙනවා නොදැනුවත්වම. කවදරි ඒ දුක අපට විඳවන්න සිද්ධ වෙනවා. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ අපි ඇසිරින් වලින් අපි මේ ආර්ය දුක නිර්මාණය කරගෙනයි මේ වෙනකොටත් මේ දුක් විඳින්නේ. අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ මේ කමඨාංගල ඔය වගේ දෝෂ තියෙනවා. අපි කෙල්ලස් දවස ගන්න නිරෝධ කරන්නේ, දවස ගන්න මේ කමඨාන හරියට නඩත්තු කරන්න වේසනවා. දැන් මේ වේස තුල අපිට දුකක් නැති ඇති වෙලා නැද්ද? මේ තේට්ටුව තුල, මේ විඩාව තුල අපි දුකක් නෙමෙයිද මේ විඳින්නේ? එහෙනම් ආර්ය දුක කියලා කියන්නේ මාර්ගය වඩන කෙනාට ඇති වෙන දුක. නිරෝධ සමාපත්තියටපත් වෙන තාක්කල් මේ ආර්යවරු මාර්ගඵලලාභී විඳින දුක, මේක මේ වෙනකොටත් අපේ ජීවිතේ අපිට උරුමයක් වෙලා. අද වගේ දවසකවත් මේක අපි සාකච්ඡා කළේ නැත්නම්, මේ ආර්ය දුකක් අපි නිර්මාණය කරන මේ අඩුපාඩුව නිවැරදි කරගත්තේ නැත්නම්, මේ දුක මින් මතු විඳින්න තුව නිදාසුන් නැත්නම්, අපි කවදාද පිරිණිවන් පාන්නේ? අපි කවදාද නිරෝධ සමාපත්තියටපත් වෙන්නේ? ආර්යවරු වෙන අපි හැමෝටම වැරදිලා, අපි හැමෝම මාර්ගය වරද්දාගෙන කමඨාන නඩත්තු කරනවා, භාවනාව නඩත්තු කරනවා, අපි ගුණයක් වඩනවා, ඒ ගුණේ නඩත්තු කරලා ඒක තුළින් පැවැත්මක් අදලා, පැවැත්ම ඇති හැම තැනම දුකක් ඇති වෙන බව අපි දන්නේ නැද්ද? සසර දුකයි. මොකද මේ සසර දුකයි කියන්නේ? පැවැත්ම දුකයි කියන එක. එහෙනම් මේ ආර්ය මාර්ගය තුල අදලා තියන්නේ පැවැත්මක් නම්, ඒ පැවැත්ම ඒකාන්ත වශයෙන් අපට දුකක් ඇති වෙන බව, නිර්මාණය වෙන බව අපට අමතක වුණේ කුමක් නිසාද? සමහර තපස්සරු යටහත් පාත්කම ගුණයක් ලෙස වඩනවා. ඒ ගුණය තුලින් එයා දුකක් නිර්මාණය කරනවා. මොකද්ද? හැම දෙයකම මං යටහත් පාත් වෙනවා. අනේ මෙතන යටහත් පාත් වෙන්න බැරි වුණා, අතන යටහත් පාත් වෙන්න බැරි වුණා, මෙතන යටහත් පාත් වුණා කියලා සතුටු වෙනවා, අතන යටහත් පාතුන්නේ නැහැ කියලා දුක් වෙනවා. දැන් එයා ඇලීමක් ගැටීමක් නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? එයා දුක සැප නෙමෙයිද මේ නඩත්තු කරන්නේ? අටලෝ දාම තුළ එයාටයි මෙයාටයි වැනෙනවා අර මූදමැද තියෙන හොරුව වාගේ. ಗುಣධර්ම වඩන තාපසයා පවා ಗುಣධර්ම තුල පැවැත්මක් ඇති කරගන්නව නම් දැන් මම ගොඩාක් ඉවසිලිවන්තයි. අදත් වැඩිහිටි ස්වාමින්වහන්සේ නමක් අවවාද කළා මං ඒව එක ඉවසගත්තා. මගේ ඉවසීම ගොඩාක් පෝෂණය වෙලා දියුණු වෙලා කියලා ඒක තුල යා සතුට වෙනව නම් සැනසෙනව නම් මාර්ගය තුල කොයිද සැනසීමක් තියෙන්නේ? නිරෝධ සමාපත්තිය තුල කිසිම සැනසීමක් නැහැ. සැනසීමක් දැනෙනවා නම්, එහෙම විවේකයක් දැනෙනවා නම්, එහෙම මානසික ප්‍රීතියක් දැනෙනවා නම් පුද්ගලයා සත්‍යයා තාම ඉන්නවා. ඒක විඳින්න. දන්නේම නැතුව පැවැත්මක් ඇති වෙලා පැවැත්මක් නිර්මාණය කරගෙන මෙන්න මේ ධර්මතාවය අපි තේරුම් ගන්නට ඕනේ. මේ දුර්වලකම නිවැරදි කරගන්නට ඕනේ. ආර්යවරුන්ගේ සත්‍ය අතරේ පළවෙනි සත්‍ය තමයි ආර්ය දුක්ඛ සත්‍ය. මොකද මේ දුක්ඛ සත්‍ය වල තියෙන්නේ අනාර්ය දුක්ඛ සත්‍ය, ආර්ය දුක්ඛ සත්‍ය. පැවැත්ම තුල පංචකාම තුල දුක් විඳිනවා, දුක උරුම කරගන්නවා අනාර්යවරු. ආර්ය අෂ්ටාංග මාර්ගය තුල තමන් වඩන භාවනාව කමඨාන තුල සතර සටිපට්ඨානිය තුල දුක් විඳිනවා ආර්යවරු. දන්නේම නැතුව මේ දෙන්නම දුකක් නෙවිඳින්නේ. මේ කට්ටිය රාත් වෙන්න දුක් විඳිනවා, අර කට්ටිය නැවත ඉපදෙන්න දුක් විඳිනවා, මේ කට්ටිය ආශ්‍රව දුරු කරන්න දුක් වෙනවා, අර කට්ටිය ආශ්‍රව විඳින්න දුක් වෙනවා, මේ කට්ටිය පංචකාමයෙන් වැළකෙන්න දුක් වෙනවා, අර කට්ටිය වඩ වඩා පංචකාම විඳින්න දුක් වෙනවා. මේ දෙක අතර වෙනසක් නැහැනේ. දෙගොල්ලොම පැවැත්මක් නෙමෙයි අදාගෙන තියෙන්නේ, දෙගොල්ලොම සංසාරේ පවතිනවනේ. එහෙනම් මේ ධර්මතාවය අපි තේරුම් ගන්නට අවශ්‍යයි. අපේ ජීවිතවල පවතින මේ දුර්වලකම නිවැරදි කර ගන්නට අවශ්‍යයි. අද අපේ ජීවිතයේ ගොඩාක් වැරදිච්ච තැනම් මේ චතුරාර්ය සත්‍ය තුල, අපි වඩන ආර්ය මාර්ගය තුල, අපේ කමඨාන තුල අපි දුක් විඳිනවා, දුකක් නිර්මාණය කරමින් පවතිනවා. මෙන්න මේ කාරණාව නිවැරදි කරේ නැත්නම් මේ මිනිසක් භවයේ අපට පිරිනිවන් පාන්න හම්බෙන්නේ නැහැ. කුමක් නිසා අපි නැවත ඉපදෙමුද? කුමක් නිසා නැවත මේ දුක් විඳින පිණිස අපේ පැවැත්ම ගොඩනගමුද? අපි ඇයි මේ ප්‍රශ්න දෙක අපෙන් අහන්නේ නැත්තේ? මෙච්චර කාලයක් අපි ඉපදිලා දුක් විඳා අපිට ඒකෙන් සෑයීමටපත් වෙන්න බැරිද? මේ තරම් දුක් විඳා ඉපදුනා, මේ තරම් අපි සංසාරේ අසරණ වුණා අපිට ඇති. දැන්වත් අපි සසරෙන් විමුක්තියටපත් වෙන්න, නිදාස් වෙන්න වැඩ කරන්න එපාය. හැමදේම අත්හැරලා තථාගතයන් වහන්සේගේ සරණ ගිහිලා රාත්‍රිලා පිරිනිවන් පාන්න තෝරාගත්ත මේ මාර්ගය තුල අපි නැවත ඉපදීමක් අදනවා නම්, නැවත දුකක් නම් අදන්නේ අර පුතුජන මිනිසයාටයි. අපට අතර කිසිම වෙනසක් නැහැනේ. අර මිනිසයා පැවැත්මක් අදාගෙන දඟලනවා, අපිත් පැවැත්මක් අදාගෙන දඟලනවා, දෙකම එකයිනේ. අර කට්ටිය ගී ගෙදර ඉඳගෙන දුක් විඳිනවා, අපි පැවිද්ද තුල ඉඳගෙන දුක් විඳිනවා. දෙගොල්ලොම එකම මානසිකත්වය තුල සිටින්නේ. එහෙනම් අපේ ආර්ය මාර්ගය තුල නිවැරදිව වැඩෙන්න නම් අපේ කමඨාන තුල පැවැත්මක් තියෙන්න බෑ. අපේ භාවනාව තුල, අපි වඩන ගුණය තුල පැවැත්මක් තියෙන්න බෑ. ඒකත් පටිසෝතගාමී නොපැවැත්මට යන්න ඕනේ. අවබෝධය වැඩි වෙන්න ඒ ಗುಣධර්මයේ වෙනස් වෙන්නට ඕනේ. කමඨාන වෙනස් වෙන්නට ඕනේ, භාවනාව වෙනස් වෙන්නට ඕනේ. ඒම වෙනස් වෙමින් පවතිනවා නම් ඒක දෛනිකව ඒ මානසිකත්වය වෙනස් කරන්න දක්ෂ නම් අන්න එයා තමයි තථාගතයන් වහන්සේගේ ශ්‍රාවකයා. එයා ආර්ය මාර්ගයේ නිවැරදිව ගමන් කරන ශ්‍රාවකයා කියලා අපට කියන්න පුළුවන්. එහෙනම් අපි ආර්ය මාර්ගය තුල, අපේ කමඨාන තුල, භාවනාව තුල, අපි වඩන ගුණය තුල යම්කිසි පැවැත්මක් නිර්මාණය වෙලා ඒ පැවැත්ම තුල අපි පවතිනවා නම් අපි දුක නිර්මාණය කරන බව දැනගන්න. ඒ පවතින ඒ පැවැත්ම තුල අපි බලාපොරොත්තු අදාගෙන මම මේ භවයේ රාත් වෙන්නේ නැහැ, මම සෝතාපන්න වෙලා ඉරිදි වඩලා, මම ඉරිදි වලින් පාතිආර්ය පාලා සාසනයට වැඩ කරලා සුගතිගාමි වෙලා මම සෝතාපන්න දෙවියෙක් වෙලා ඉපදෙනවා, එහෙම නැත්නම් ඊළඟ බුද්ධ ශාසනයේ පිරිනිවන් පානවා කියලා බලාපොරොත්තු අදනවා නම් අපි මේ භද්‍ර කලාපය පුරාවටම දිවි ලෝක බ්‍රහ්ම ලෝක වල ඉන්න බලාපොරොත්තු වෙනවා නම් අපි පච්චේක බුද්ධ වෙන්න බලාපොරොත්තු වෙලා ප්‍රාර්ථනා කරගෙන එහෙම මාර්ගයක් වඩනවා නම් දැන් අර පැවැත්ම තුල ඇතිවෙච්ච බලාපොරොත්තුෙන් අර දුක අපි ළඟට පැමිණෙනවා නේද? අර දුරකටනේ අමතලා ගෙන්න ගන්නවා වාගේ අර ටෙලිග්‍රෑම් එකක් ගහලා මිනිස්සු ගෙන්නව ගන්නවා වාගේ මේ බලාපොරොත්තු තුලින් අර නිර්මාණය වෙච්ච දුක අපි ළඟට අපි ගෙන්න ගන්නවා. අපි තුල පවතින ඒ පැවැත්ම ඒ බලාපොරොත්තුව එකක්වත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒතු අවබෝධය වැඩි වෙනකොට බලාපොරොත්තු බිඳ වැටෙනවා. මාර්ගයේ වැඩිනකොට කෙලෙස් නිරෝධ වෙනකොට මේ එකක්වත් පවතින්නේ නැහැ. කෙලෙස් නිරෝධ වෙනකොට යාම කියනවා දිව්‍ය ලෝකෙ යන්න ඕනේ නැහැ. මේ මිනිසත් භවයේ විතරක් හිටියොත් ඇති කියලා. තවත් කෙලෙස් නිරෝධ වෙන්න වෙන අනේ මේ මිනිසත් භවයේ හරියන්නේ නැහැ. මේක තුළ කොමරි නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න ඕනේ. තවත් කෙලෙස් දුරු වෙන්න ආශ්‍රව දුරු වෙනකොට කියනවා අනේ අද දවස ඇතුළත පිරිනිවන් පාන්න පුළුවන් නම් මොනතරම් ශ්‍රේෂ්ඨද කියලා. තවත් ආශ්‍රව දුරුවෙන්න පංචකාම දුරුවෙන්න එයාට සිතිවිල්ල පාළ වෙනවා අනේ තථාගතයන් වහන්සේගේ බුද්ධ අනුභවයෙන් මට කරුණාව පාළ වෙලා මේ සෙනෙහ තුල රාත් වෙනවා නම් ඊළඟ මොහොත තුල පිරිනිවන් පානවා නම් මන්තරම් වාසනාවන්ත කෙනෙක් නෑ. එක විනාඩියක්වත් මේ සසරේ ඉන්න කැමති නෑ කියන මානසිකත්වය ඇති වෙනවා. අනිත්‍ය ධර්මතාවයේ තුලින් තමයි අපිට මේ දුක දැනෙන්න පටන් ගන්නෙ. අපි තුල අවිද්‍යාව පවතිනවා නම් ඒ පවතින ප්‍රතිසතයට අනුව ඒ අවිද්‍යාව තුලින් අර නිර්මාණය වෙච්ච දුක අපි ළඟට පැමිණිච්ච දුක අපට දැනිච්ච දුක අපට උරුම වෙන්න පටන් ගන්නවා. උරුම වුණාට පස්සේ කිසිම දෙයක් කරන්න බෑ. ඒක විඳවලා අපට ගෙවන්න සිද්ධ වෙනවා. දැන් අපි ඉන්නේ විඳිලා විඳවලා ඉවර කරන මානසිකත්වයෙන් කියලා පරිස්සා කරලා බලන්න අවශ්‍යයි. අද අපේ ජීවිතය තුළ අපි හැමෝම බෞද්ධරයක් ගත්තාම අපි මේ මාර්ගය වඩනවායි කියලා හිටියාම සිව්පසෙන් පෝෂණය වෙලා පිණ්ඩපාත කරගෙන රසිතගත වෙලා මොනතරම් සතර ඉරියව්වෙන් ගුණධර්ම වැඩුවන් අපේ බෞද්ධරයක් අද ඉන්නේ විඳිලා විඳවලා ඒක ගෙවන තන නේද? අපි හැමෝම විඳවලා ගෙවන තත්ත්වයට එනවයි කියලා කියන්නේ ඇයි මේ දුක පැවැත්මේ නිර්මාණය වෙන තැන අඩුව නිවැරදි කළේ නැත්තේ? බලාපොරොත්තු තුලින් මේ දුක අපි ළඟට පැමිණෙනවා. ඒ පැමිණෙන තැන නිවැරදි කරලා බලාපොරොත්තු රහිතව මේ මාර්ගය යන්න අපි දක්ෂුන්නේ නැත්තේ ඇයි? අනිත්‍ය ලෝකයේ තුල දුකක් විතරක්ම පවතින ලෝකයේ තුල සෑම ස්පර්ශය තුලම දුක නිර්මාණය වෙන ලෝකයේ තුල ඇයි අපි බලාපොරොත්තු අදාගත්තේ? අපේ මෝඩකම නේද? කිසිම දෙයක් ස්ථිර නැත්තම් මොකටද අපි බලාපොරොත්තු අදාගත්තේ? පවත්මක් නැති ලෝකයේ තුල හැමදේම විනාශ වෙලා ජීර්ණ වෙලා දිරාපත් වෙන ලෝකයේ තුල බලාපොරොත්තු අදාගෙන ඒක තුලින් නඩත්තු වෙච්ච අපේ මෝඩකම් දුර්වලකම් අපි තේරුණු ගත්ත එකේ වරද නේද මේක? බලාපොරොත්තු ඇති වෙනකොට ඒ අඩුව හදාගත්තේ නැහැ. හැමදේම අනිත්‍ය වෙනවා. තමන් වයසට යනවා. තමන් පරිභෝජනය කරන බඩුමුට්ටු හැම දෙයක්ම පරණ වෙනවා, දිරාපත් වෙනවා. ඒ නිසා බලාපොරොත්තු කැඩෙනවා. ඇයි මේ අනිත්‍යතාවය තුළින් අර පැමිණෙන දුක නවත්තගත්තේ නැත්තේ? ඒ දුක වළක්වා නොගත්තේ? තමන් තුළ අවිද්‍යාව තිබුණොත් ඒ දුක උරුම වෙනවා. ඇයි විද්‍යාවෙන් මේක දැක්කේ නැත්තේ? දුක් විඳිනකොට, වේදනා විඳිනකොට, පීඩිත වෙනකොට, ප්‍රශ්න ගැටළු කරදර එනකොට, මේවා කල්පනා කර කර විඳවනකොට, නිදි මරාගෙන මානසික පීඩා විඳිනකොට ඇයි මේ අවිද්‍යාව තුළින් මට මේ දුක උරුම වෙනවා? මේක දැනගත්තේ නැත්තේ? අද අපේ ජීවිතය තුළ අනන්ත අප්‍රමාණ වැරදිච්ච තැනක් ඕක. අපි මේක නිවැරදි කරගත්තේ නැහැ. අද අපි හැමෝම විඳවන තැනක ඉන්නේ. මොකද්ද මේකට හේතුව? අපි තාම අවිද්‍යාව තියෙන බව තේරුම් ගත්තේ නැහැ. අපේ අවිද්‍යාව තුළින් අපි මේ දුක උරුම කරගත්තා. අද මේ ගත කරන හැම මොහොතක්ම අපි මේ විඳවන මොහොතක් නෙමෙයිද? අපි තාම රාත් වෙලා නැහනේ. රාත්‍ත්‍ය ඡය මේක නිදාසන රාත්‍ත්‍ය නැති හැමෝම තාම විඳවනවා. එහෙනම් මමත් රාත් වෙලා නැත්තම් මමත් මේ විඳවන තැනක ඉන්නේ. ඇයි මේක අපේ සිතට තේරුම් ගන්න බැරි වුනේ? එහෙනම් ආර්ය දුක කියන අපි මේ ආර්ය මාර්ගය තුල ගමන් කරන අවබෝධයක් ඇතුව මේ මාර්ගය වඩන හැමෝම දුකක් නිර්මාණය කරගෙන ඒ දුක අපි ළඟට දෙන්නවාගෙන ඒ දුක අපි උරුම කරගෙන ඒක විඳවනවා. ඇයි මේ දන්නේම නැතුව මේම ක්‍රියාවලියක් අපි තුල ක්‍රියාත්මක වෙනවා. අපි එම ක්‍රියාවලිය ගොඩනගනවා. ඇයි මේ හඩුව තාම අපි තේරුම් අරගෙන නිවැරදි කරගන්නේ නැත්තේ? ආර්ය දුක්ඛ කියලා කියන්නේ ආර්ය මාර්ගය වඩන සෑම කෙනාම විඳින දුකන්. තථාගතයන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙන කලින් උන්වහන්සේටත් මේ ආර්ය දුක තිබුණා. මොකද සැපෙන් මේ ලෝකේ කවදාවත් මේ කින ධර්ම අවබෝධ වෙන්නේ නැහැ. ඒ නිසා සැප අත්හරින්න ඕනේ. මාබෝසතනන් වහන්සේ දුෂ්කර ක්‍රියා කර කර අවුරුදු 6ක් තිස්සේ මේ අත්තකිලමතාන යෝගයෙන් මේක පුරුදු කළා. ඒ ආර්ය මාර්ගය තුල උන්වහන්සේ මොනතරම් දුකක් වින්දාද? ඒකට කියන්නේ ආර්ය දුක කියලා. කුසගින්න වැඩි වෙලා අස්ති පමණයි කය වෙනුවෙන් පවතින්නේ. සමයි අස්ති විතරයි. බඩාත ගානකොට කොඳට පෙළි අවුෙන්න තරම් උන්වහන්සේ මේ දුක වින්දා එක ආර්ය දුකං. මේ ධර්මය අවබෝධ කරගන්න, මේ විමුක්තියට පත් වෙන්න, මේ ඉපදීම නවත්තන්න, දුකේ අහිතිය අයිමි කරගන්න, අත්තරින්න ඒ මාබෝසතරන් වහන්සේ ආර්ය දුක අවුරුදු 6ක් තිස්සේ වින්දා. අපි ඒ දුක ඒ විදිහට වින්ද නැති වුණාට අපට සාපේක්ෂව අපේ තරමට අපි ඒ දුක විඳිනවා නේද? අපේ කුටියට සාපේක්ෂව අපි ආර්ය දුක විඳිනවා. අපේ පිණ්ඩපාතයට සාපේක්ෂව ආර්ය දුක විඳිනවා. අනේ අද ඇඹරල්ලා මාළුවක් අපට හම්බ වුණේ නැහැ. අනේ අද පරිප්පුවක් අපට හම්බ වුණේ නැහැ. එහෙම නොලැබිච්ච දෙයට අපි ආර්ය දුකක් විඳින්නේ නැද්ද? පරිප්පු කෙනෙක් අඳුරන්නේ, ඇඹරල්ලා ව්‍යංජන අඳුරන්නේ අපේ ඇස් දෙක. බඩ කිසිම දෙයක් අඳුරන්නේ නැහැ. රස අඳුරන්නේ මේ අඟල් තුනක් විතර තියෙන දිව. දිවෙන් යටට ගියාම, උගුරෙන් පාලට ගියාම ලුණු දන්නෙත් නෑ, අඹුල් දන්නෙත් නෑ, පැණි රස දන්නෙත් නෑ, තිත්ත රස කාට රස අඳුරන්නෙත් නෑ. එහෙනම් කාටද මේ ප්‍රශ්නේ තියෙන්නේ? දිවට. එහෙනම් නොලැබිච්ච පිණ්ඩපාතයේ පිළිබඳව, නොලැබිච්ච සිව්පස්සේ පිළිබඳව අපි දුක් විඳිනවා නම් මේ සිව්පස්සෙන් ඇතිවෙච්ච දුක ආර්ය දුකං. සේනාසනය තුල පාසුකම් නැහැ කියලා අපි යම්කිසි විඩාවක්, මානසික පීඩනයක් විඳිනවා නම් ඒ හැම එකක්ම සිව්පසය තුලින් ඇතිවෙච්ච ආර්ය දුකක් නේද? කමඨාන තුලින් සුඛයක් විඳිනවා නම්, විවේකයක් විඳිනවා නම් ඒක ආර්ය දුක. තාම කෙලෙස් නිරෝධවුන් නැහැ, තාම කමඨාන වැඩුන් නැහැ, කිසිම ප්‍රතිඵලයක් නැහැ. මේක තුලින් විඳවනවා, මේ පැවැත්ම තුල විඳවනවා. මේකත් ආර්ය දුකක් නෙමෙයිද? අද අපි හැමෝම බෞතරයක් ගත්තාම මේ කියන ආර්ය දුක නිර්මාණය කරමින් තමයි සිටින්නේ. ඒ හැම දුකත් තුළම බලාපොරොත්තුවක් තියෙනවා. අපි බලාපොරොත්තුවක් අදාගෙන නිර්මාණය කරගෙන නඩත්තු කරනවා. ඒ හැම බලාපොරොත්තුවක් තුළින්ම අර නිර්මාණය වෙන දුක අපේ දිසාවට ගලන්න පටන් ගන්නවා, අපි ළඟට පැමිණෙන්න පටන් ගන්නවා. බලාපොරොත්තු හදන්න හදන්න මේ ලෝකේ දුකේ අයිතිකාරයා වෙනවා කියන කපට තේරුන්නේ නැද්ද? අපි මේ ලෝකේ අනන්ත අප්‍රමාණ සංසාරේ ඉපදිලා මේ දුර්ලභ මිනිසත් භවයට පැමිණින්නේ දුක උරුම කරගන්න නෙමෙයි. ඉපදීමේ අයිතිය, ඒ උරුමය අහිමි කරගන්නයි අපි ඉපදුනේ. ඇයි මේ සත්‍ය අපි තේරුම් ගත්තේ නැත්තේ? මිනිසත් බව ලැබුණේ ඉපදීමේ උරුමය අහිමි කරගන්න මිසක් ඉපදීමේ උරුමය ගන්න නෙමෙයි. අපි මේ යථාර්ථය දැක්කේ නැත්නම් කවදාවත් විමුක්තිය අපට ලැබෙන්නේ නැහැ. ආර්ය ජීවිතය තුළ, අපේ කමඨාන තුළ, මාර්ගය තුළ, භාවනාව තුළ අපි යම්කිසි බලාපොරොත්තුවක් අදාගෙන තියෙනවා නම් ඒ කාන්ත වශයෙන්ම මම පොරොන්දු වෙනවා එයා අනාගතයේ විඳවන කෙනෙක්. එයා විශාල දුක් කන්දරාවකට, විශාල දුක් ප්‍රමාණයකට උරුමකාරයෙක් වෙන කෙනෙක්. කිසිම බලාපොරොත්තුවක් අදාගන්න එපා. බලාපොරොත්තු රහිත ආර්ය ජීවිතයක් ගත කරන්න. කිසිම භාවනාවක් තුළ, කමඨාණක් තුළ පැවැත්මක් අදාගන්න එපා. පැවැත්මෙන් නොපැවැත්මටපත් වෙන්න. නොපවතින ආර්ය ශ්‍රාවකයා පිරිනිවන් පානවා. බලාපොරොත්තු රහිත ආර්ය ශ්‍රාවකයා පිරිනිවන් පානවා. අනිත්‍ය ධර්මතාවය තුළ අනිත්‍ය වෙමින් ජීවත් වෙන හැම මොහොතක් ගානේ හැම සෙනෙයක් ගානේ තමන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කරන තමන්ගේ ජීරණේ දිราපත් වීම දකින ඒ උත්මයා ඒකාන්ත වශයෙන්ම පිරිණිවන් පානවා අපි තාම ඒ තැනටපත් උනාද කියලා පරිස්සා කරලා බලන්න අවශ්‍යයි. අපේ ජීවිතේ අනන්ත ප්‍රමාණ වැරදුනා. මේ වෙනකොටත් වැරදිමින් පවතිනවා. අපි තාම රාත් වෙලා නැහැ කියන එකටම ඒ සාක්ෂියම ඇති අපිට වැරදුනා කියන එකට. එහෙනම් අනිත්‍ය ධර්මතාවය මෙනෙහි කරනකොට අපිට බලාපොරොත්තු ඇදෙන්න බෑ, පැවැත්මක් ඇදෙන්න බෑ. හැයි පැවැත්මත් අනිත්‍ය වෙලා යනවා. බලාපොරොත්තු ඇදුනට වැඩක් නැහැ. ඒවා පවතින්නේ නැහැ. අනිත්‍ය මෙනෙහි කිරීම තුළින් අල බලාපොරොත්තු බිඳවට්ටන්න පුළුවන්. අපි නිතරම සම්මා සතියෙන් වැඩ සිටිනවා නම් සතර ඉරියව්වෙන් සම්මා සතිය වඩනවා නම් මේ අවිද්‍යාව දුරු කරන්න පුළුවන්. ඒ තුලින් විඳවන මානසිකත්වයෙන් දුකේ අයිතිය අපට අත්හරින්න පුළුවන්, නිදහස් වෙන්න පුළුවන්. අඟුලිමාලට වෙච්ච දේ අපිටත් මේ භවයේ අපට කරගන්න පුළුවන්. එහෙනම් අපි හැමෝම වඩන්න තියෙන කමඨාන තමයි සතර ඉරියව්වෙන් සිය වඩන එක. අවිද්‍යාව දුරු කරලා දුකේ අයිතිය අත්හරින එක. දුකේ අයිතිය අත්හරිනකොට අනිත්‍යතාවය මෙනෙහි කරනකොට දුක පැමිණෙන එක නවතිනවා. දුකේ අයිතිය අපට අත්හැරෙනවා. බලාපොරොත්තු නැති වෙනකොට, පැවැත්ම නැති වෙනකොට ඉපදීම අපිට අයිති වෙනවා. ඉපදීමේ අවස්ථාව අපට අයිමි වෙනවා. මේක නේද අපේ මිනිසත් භවයේ තියෙන උත්තරීතර ඵලය. මේක තමයි නිරෝධ සමාපත්තිය. මෙතනටපත් වෙන්න මේක කරගන්න තමයි මේ සංසාරය හැමදාම අපි ඉපදුනේ. මෙන්න මෙතනටපත් වෙන්න තමයි අපි මේ සංසාරයෙන් මෙච්චර දුක් විඳේ. දැන්වත් අපට අපි මේ දේ කරගන්න එපාය. අපි වෙනුවෙන් අපි අනුකම්පාවෙන් මේකේන මාර්ගය වඩන්න එපාය. චතුරාර්ය සත්‍ය කොච්චර දැනගත්තත් වැඩක් නැහැ. මේ ආර්ය සත්‍ය අතරේ මොකද්ද? මේ ආර්ය සත්‍ය අතරේ පළවෙනිම ආර්ය සත්‍ය දුක්ඛ ආර්ය සත්‍ය. මොකද්ද මේ ආර්ය දුක්ඛ සත්‍ය? ආර්ය මාර්ගය වඩන කෙනා විඳින දුක. ඒ ආර්ය මාර්ගය තුල පැවැත්මෙන් එයා නිර්මාණය කරගන්න දුක, ඒ පැවැත්ම තුලින් ඇති කරගන්නා වූ බලාපොරොත්තුවේ දුක, අනිත්‍ය දකින් නැති නිසා එයාට උරුම වෙන දුක, අවිද්‍යාව තුලින් එයා විඳවන දුක. ඇයි මේ ආර්ය දුක්ඛයන් අපි තේරුම් ගන්න නැත්තේ, නිරෝධ වෙන්නේ නැත්තේ? අද අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ මෙවැනි දුක් අපි විඳින්මින් පවතිනවා. මේ සම්බුද්ධ ශාසනයටවත් පින් සිද්ධ වෙන්න මේ දැන්වත් මේ ධර්මය හරියට අවබෝධ කරගෙන අපගේ ආශ්‍රව අපි දුරු කරන්නට ඕනේ. මේ කාමයන්ගෙන් අපි නිදහස් වෙන්නට ඕනේ. අපට ඉපදෙන්න තියෙන ඉපදීමේ අයිතිය, ඒ උරුමය අපි අහිමි කරගෙන මේ ලබාපු මිනිසත් භවයේ රාහත් වෙලා පිරිනිවන් පාන්නට ඕනේ. ඒකට මේ චතුරාර්ය සත්‍ය ධර්මය නිවැරදිව පුරුදු පුහුණු කරන්නට ඕනේ. මේක කටපාඩම් කරන එකක් නෙමෙයි, දෛනිකව පුරුදු කරන එකක්. හැම මොහොතක් ගානේ ජීවත් වෙන එක, සතර ඉරියව්වෙන් ජීවත් වෙන ධර්මතාවයක් මේක. ආර්ය පැවැත්ම ඇති නොකර ගන්නට ඕනේ. ඒ ආර්ය පැවැත්ම තුල බලාපොරොත්තු ඇති කර ගන්න නැති වෙන්නට ඕනේ. ඒ කිසිම මොහතක අපි පැවැත්මක් ස්ථිරත්වයක් මෙනෙහි නොකරන්නට ඕනේ. හැම මොහතෙම අනිත්‍යම මෙනෙහි කරන්නට ඕනේ. විද්‍යාවෙන් දැකලා සීයෙන් දැකලා ඒ දුක විඳවන් නැතුව නිදහස් වෙන්නට ඕනේ. මේ කමඨාන අපි නිතර නිතර සතර ඉරියව්වෙන් පුරුදු පුහුණු කරන්නට ඕනේ. අද අපේ ජීවිතයේ අනන්ත අප්‍රමාණ වැරදුනා වෙන්නට පුළුවන්. හැබැයි මෙතනින් පස්සේ වැරදෙන්න බෑ. කිසිම මොහොතක මේ මිනිසත් භවය තුළ ඉපදීමක් නිර්මාණය වෙන්නට බෑ. දැන් ඉඳලා අපේ උරුමය, අපේ ඉපදීමේ අයිතිය උරුමය අයිමි වෙන්නට මේ කමඨාන නිවැරදිව වඩන්නට ඕනේ. භාවනා කරන්න, කමඨාන් වඩන්න, ගුණධර්ම වඩන්න, නිරෝධ සමාපත්තියට ආශ්‍රව කාමයන් දුරු කරන්න. හැබැයි ඒක තුළ පැවැත්මක් ඇති නොවෙන්නට සිහිය පවත්වන්න. ආර්ය මාර්ගයේ වඩන්න, භාවනා වඩන්න, කමඨං වඩන්න, ගුණ ධර්ම පුරන්න. හැබැයි මේ කිසිම දෙයක් තුළ බලාපොරොත්තු ඇති නොවෙන්නට චිත්තානුපස්සනාව සීය පවත්තන්න. හැම ගුණයක්ම අනිත්‍ය වෙලා යනවා. හැම භාවනාවක්ම පෝෂණය වෙන්න ප්‍රඥාව වැඩෙන්න වැඩෙන්න අනිත්‍ය වෙලා යනවා. හැම කමඨාණක්ම අනිත්‍ය වෙලා යනවා. මෝතේ මෝත ආශ්‍රව දුර වෙනකොට, කාමයන් දුර වෙනකොට පැවත්ම අනිත්‍ය වෙලා යනවා. මේ අනිත්‍ය සීයෙන් නිතර පුරුදු කරන්න. සම්මා සතිය අඩු වෙන හැම මොහොතෙම දුකේ උරුමකාරයා වෙනවා, දුක් විඳවනවා. එහෙනම් සම්මා සතිය ඊන වෙන හැම මොහොතෙම මම දුකේ උරුමකාරය කියලා දුක විඳවනවා. මෙන්න මෙතන සම්මා සතිය වඩවලා අර විඳවන මානසිකත්වයෙන් නිදහස් වෙන්න. මෙන්න මේ කමඨාන අපිට වඩන්න බැරි නම්, මේ කමඨාන අපේ ජීවිතේ වැඩෙන්නේ නැත්නම් අපි ලබාපු මිනිසත් භවයේ ඇති වැඩේ මොකද්ද? හැමදේම තේරුම් ගන්න පුළුවන්, රාත් වෙලා පිරිනිවන් පාන්න පුළුවන් උත්තරීතර දැනකට ඇවිල්ලා අපිට ඇති ඵලය මොකද්ද, ඇති ප්‍රයෝජනේ මොකද්ද? මෙන්න මේ පුංචි දේවල් අපි නොකරගත්තාම, එහෙනම් දැන් ඉඳලා මේ කමඨාන නිවැරදිව වඩමු, මේ මාර්ගයේ නිවැරදිව ගමන් කරමු. හැම මොහොතක් ගානේ මේකේන චතුරාර්ය සත්‍යයේ ආර්ය දුක කියන මේ කමඨාන නිවැරදිව පුරුදු පුහුණු කරමු. මේක තුළින් සකෘදාගාමි, අනාගාමි, අරියත් වෙලා, සෝතාපන්න වෙලා අපේ පුදුජන ස්වභාවය අහිමි කරගෙන අපිත් මේ සංසාරයෙන් විමුක්තියටපත් වෙමු. තථාගත ගෞතම සම්බුද්ධ ශාසනයට අපි තුලින් අපිත් රාතන් වහන්සේ නමක් පූජා කරමු. එහෙනම් නැවත උප්පත්තියක් ඇති නොකරන පිණිස, නැවත භවයක් නිර්මාණය නොවන පිණිස, නැවත බුද්ධ ශාසනයකට නැවත උප්පත්තියක් ඇති නොවන පිණිස මේ ලබාපු මිනිසක් භවයේ මේ පවතින තථාගත ශාසනය තුළ අපගේ වැඩ නිමා වෙන්න නම්, අපගේ නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පෑම ඇති වෙන්න නම්, මේ කමඨාන මේ මොහොතේ ඉඳලා සතර ඉරියව්වෙන් අපි වඩන්නට ඕනේ. හැම මොහොතක් ගානේ අපි මේ කමඨාන පුරුදු පුහුණු කරන්නට ඕනේ. එම වඩලා පුරුදු පුහුණු කරන්න පුළුවන් නම් මේකෙන මාර්ගයේ යන්නට අපි හැමෝම මේ මොහොතේ ඉඳලා පටන් ගන්නවා නම්, මේක තමයි අපි හැමෝගෙම අවසාන භවය, අපි පිරිනිවන් පාන භවය, අපි හැමෝගෙම අවසාන කමඨාන, අවසාන කමඨානේ අවසාන ධම්මපදය. එහෙනම් අපගේ පෙර පිනට මේ කමඨාන ඇවුනා, මේ භාවනාව අපට ලැබුණා, මේකේන අවවාදී අනුශාසනාව අපට වැටුණා. එහෙනම් දැන් ඉඳලා අපි මේ මාර්ගයේ වඩමු, මේ කමඨාන වඩමු. මේ මොහොතේ ඉඳලා අපේ එකම ඉලක්කය නිරෝධ සමාපත්තිය. අපි හැමෝම මේ කමඨාන මාර්ගයේ පුරුදු පුහුණු කරලා මේ ලබාපු මිනිසක් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න මේ අනුශාසනාව කමඨාන තුලින් ලබාගත්තා වූ දැනුම අවබෝධය අපි සියලුම දෙනාගේ මේ මිනිසක් භවයේ තුළම පිරිනිවන් පෑම පිණිස හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.